එහෙනම් මේ වඩන මේ භාවනා යෝගියාට ඇයි නිින්ද යන්නේ? මේ කර්මඵල විශ්වාස කරන, කර්මඵලය තුල මේ කමඨාන දකින්න, හැම සත්වයකම කර්ම හද හද තමයි මේ ඉපදෙන්නේ සංසාරය යන්නේ. මේක හොඳට තේරෙන තාපසයාට ඇයි නිින්ද යන්නේ? ඇයි තීන මිද්දේ යදෙන්නේ? ඒ කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා. දැන් බැරි වෙලාවත් කුටිය ගිනි ගන්නවා. අනේ කුටිය ගිනි ගන්න ඕම විනාඩි දෙකක් නිින්ද යනවා. ඇරලා මේ ටික නිින්ද ගිනි අරන් නේද? එහෙනම් මේක නිවන්න ඕනේ කියනකොට නිින්ද යන විනාඩි දෙකක්. අනේ මේ ටිකත් නිවන්න බෑ. එහෙනම් තක්ගල වතුර එක ගේන්න ඕනේ කියලා වතුර බාල්දිය තිබ්බා. එතන ඕම නිින්ද ගියා විනාඩි දෙකක්. එහෙම නිින්ද යන්නේ නැහනේ. අවුරුද්දක් නිදි මරලා හිටියත් උඩින් පැනලා අරක නිවා ගන්නවා. උළු කැට දෙකක් ඇවිල්ලනකොට නිදන් නිවල ඉවරයි. එතකොට දැන් මෙතන නිින්ද ගියේ නැහනේ. මොකක්ද දැන් ඒකට හේතුව? බන හැෙනකොට නිින්ද යනවා. කමටාන වඩනකොට නිින්ද යනවා. භාවනාවට වාඩි වෙච්ච ගමන් ගොරවනවා. හැබැයි කුටිය ගිනි ගත්තත් නිවනකම් දවස් 3ක් ගියත් යට නිින්ද යන්නේ නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? ඒක තමන්ගේ. කමටාන මගේ නෙමෙයි. බන ඉතින් හාමුදුර හැමෝටමනේ කියන්නේ. ඉතින් මට නෙමෙයිනේ. ඕන් නිින්ද ගියා. හාමුදුර මටමයි කියන්නේ. මටමයි මේක කියන්නේ. හරියටම ඒ අඩුව මටත් තියෙනවා. අර කුටිය ඇවිලෙනකොට තමන්ගේ කුටිය නිින්ද යන්නේ නැහැ නේ මනුස්සයාට. එහෙම ආරලා හරි. ඒ කාරණාව ඒ අඩුව මට තියෙනවා. හරි. මට තමයි කියන්නේ මේ ඒ පැත්ත බලන්න කිව්වොත් මේ මට කියන්නේ. හරි මගේ අඩුව මං අදා ගන්න නිින්ද යන්නේ නැහැ. ඇයි? බන කියන්නේ මට. භාවනා කරනවා. භාවනා කරනවා නම් භාවනා බවට පත් වෙනවා. නිින්ද යයිද නැහැ. භාවනාව වෙනම කරනවා. වෙනමනේ කරන්නේ. ඒ කටින් නිින්ද යනවා. දැන් ඩ්‍රයිවිං කරන මනුස්සයා නිින්ද යනවා. නිින්ද ගියත් මොකද වෙන්නේ? අපි ඔක්කොම පාන්සකෝලේ හම්බ වෙනවා. ඔක්කොම පාන්සකෝල. එයා කොච්චර නිදි මරාගෙන පාන්දර දෙකට ගියත් එයාට නිින්ද යන්නේ නැහැ. හැරිලා බලුවම් පිටිපස්සෙ ඔක්කොම ගොරවන. මොකද? ඒ කටින් නෙවෙයි එළවන්නේ. එහෙනම් නිින්ද යනවා. කතන්දරයක්ද? ඒ පිටිපස්සෙ ඉන්න කෙනෙක් අරන් ඉස්සරහින් තියලා සුක්කානම කරකන්න කිව්වම එයාට නිින්ද යන්නේත් නැහැ. ඇයි? මැරෙන්න කැමති නැහනේ. ඇස් දෙකට හිරොටු දෙකක් තියලා හැ හැරලා තියාගෙන එළවන්නේ ඇයි? හැ පිය වුණොත් කෝට්ටක් ගාලා තියන මොක්කුවක්. ඇයි තිතන් වැයෙන්නේ නැති වෙන්නේ? ඇස් දෙක හැරගෙන දුවන්නේ. ඇයි? මැරෙන්න කැමති නැහැ. ජීවිතයට ආසයි. පිටිපස්සේ එයානේ එළවන්නේ. අපි මොකටද නිකන් නිදි මරන්නේ? එයා එළවන එයා නිදි මර පදේ කච්ච කරවනවා. එහෙම කරන්න වෙලා තින්නේ. භාවනාව වෙනම වඩවනවා. නිින්ද යනවා. හාන්දර හැමෝටම කියන මට නෙමෙයි කියන්නේ. ඕම නිදි. ඇත් දෙක අරගෙන නිදි. ළඟට ගිල හැට ඇඟිල්ලෙන් ළඟට යනකොටත් ඇස් එක ඇත් පිල්ලම් වදින්නේ. එතකොටයි දැන් ඇස් අරගෙන නිදා ගන්න ක්‍රමයක් ලෝකෙ තිබිලා තිනවා. එතකොට මිනිස්සු හොඳට කන් අරගෙන ඇස් අරගෙන බනහනවා කියලා හිටියට ගුරුවරයාට රැවටිලා බලනකොට ඒකෙන් හතරෙන් පංගුවක් නිදි. මේ ධර්මය ඇහෙන්නේ මට. භාවනා මං වරන්නේ. මම භාවනා බවට පත් වෙලා මේවා මම දකින්නේ. මේවා මට පේනවා. මේවා මට සතුට නෙමෙයි. මම මේවා විඳවනවා. මේවා මට ලැබිච්ච දුක, මට ලැබිච්ච කර්ම. මොන කර්මද දන්නේ මට මේක වෙලා තින්නේ. ඒවා මං ගෙවනවා, සතුටින් ගෙවනවා. බයිනවා, අකුසලයේ ගෙවනවා. ආශිර්වාද ලැබෙනවා, කුසලයේ ගෙවනවා. එහෙනම් අපි මේ ලෝකේ හැමතිස්සෙම ගෙවන්න දක්ෂ වෙන්න ඕනේ. පාරමිතා සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ මොකද්ද? දස පාරමිතා වලින්ම තියෙන්නේ ගෙවලා ඉවර කරන එකක්. වෛරය, පලිගැනීම, ద్వේෂය ඒ ඔක්කොම සමාව දීලා ඉවර කරනවා. මෛත්‍රී පාරමිතා ඉවරලු. හැම දේ තුළම ඇලීම ගැටීම හොඳට ප්‍රඥාවෙන් දැකලා හැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා. නිදහස් වෙනවා. ප්‍රඥා පාරමිතා ඉවරලු. කිසිම කෙනෙකුට හිංසා පීඩා කරන්න, කිසිම සත්වයෙක්ගේ ප්‍රාණය ඝාතනය කරන්න. ඒ හැම දෙයක්ම නිදහස් වෙනවා. ඒක විදවල ඉවර කරලා දාන එක ඉවරයි. ප්‍රාණඝාතවල නිදාසය. මේ විදිහට අපේ පාරමිතා ගත්තාම හැම පාරමිතාවක් තුලින්ම තියෙන්නේ නිදාස වීම. පාරමිතා 10 ආරම්භ බලනකොට 10ෙන් අපි නිදාස වෙනවා. වඩල ඉවරයි කියලා කියන්නේ ඒකෙන් නිදාස වෙනවා අපි. එහෙනම් පාරමිතා 10 වශයෙන් අපිට මතක තියාගෙන ඒවා ලයිස්තු ගත කරලා එහෙම වඩන්න අවශ්‍ය නැහැ. හැම මොහොතෙම කුසලයේ විඳවලා ඉවර කළාම, අකුසලයේ විඳලා ඉවර කළාම, කුසල් නිර්මාණය නොකළාම, අකුසල නිර්මාණ නොකළාම භව ඉවරනේ. අරගෙන පාරමිතා ටික මෙතන තියෙනවානේ. සේරම ටික ඉවරනේ. සම්පූර්ණ කළානේ. මේ විදිහට දකින්න ඕනේ. උකුස්සා කිලෝමීටර් 5 කුඩ හිටියත් එයා හරියටම තමන්ගේ ගොදුර දිහා බලනවා. එයාට වෙන කොයිවත් බලන්න. ෆ්ලයිට් එකක් එනවා ඉස්සරහා. ඒකට සමට ඇප්පිලා මැරෙන්නත් ඉඳන්. ගොදුර දිහා බලන් ඉන්නේ. තාපසයා ඇස කොච්චර හැරිය අරුණාන් එයා නිවීම දිහා බලන්න ඕනේ. අර ගොදුර දිහා බලන උකුස්සා වාගේ තාපසයාගේ ඇස් දෙක නිතරම නිවීම දෙසට යොමු වෙන්න ඕනේ. එයා එක මොහොතක්වත් උකුස්සා වෙන පැත්තකට බලන්නේ ඇයි? අර ගොදුර කොහෙටද ගියොත්? එයා ඒක දිහාමයි බලන් ඉන්නේ. කොච්චර උලඟට ගියත් එයා ගොදුර දිහා බලන් ඉන්නවා. ඒ විදිහට තාපසයා ඉන්න ඕනේ. ලක්ෂයක් නාම රූප ඇසට ගැටුණාත් එයා නිවීම දිහා බලන් ඉන්නේ. කොච්චර දේවල් ආයෙනවා, පටිගයන ඕපදූපයනවා, අපාස කරනවා, නිନ୍ଦා කරනවා, වීලු කරනවා, කොච්චර වුණත් එයා නිවීම විතරයි ශ්‍රවණය කරන්නේ. වෙන මොකවත් ශ්‍රවණය කරන්නේ නැහැ. කොච්චර අදහස් තිබුණත්, කොච්චර ගැටුම් තිබුණත් නිවීමට ගැළපෙන නිවීම විතරමයි කතා කරන්නේ. වෙන මොකවත් කතා කරන්නේ නැහැ. කොච්චර කාර්ය බල වුණත්, කලබල වුණත් සංවරව යනවා. ඒ නිවෙන විදියට විතරයි අකටයුතු කරන්නේ. ඉක්මනට එන්න එපා ආයස්මතෙන්. එහෙනම් ඔබ වහන්සේ කියලා ගන්න ස්වාමිනි. මට එන්න පුළුවන් උපරිම වේගයේ මේ නිච්චරයි. කොච්චර වේගෙන් එන්නේ? 60 කිලෝමීටර් භාගයයි. 60 භාගයයි. එහෙනම් මම ගිහිල්ලා ගන්නම්. අදිසි නම් උන්වහන්සේ ගනි. තාපසෙක් දුවන්නේ, කලබල වෙන්නේ, කාර්යබහුල වෙන්නේ, කඩිසර වෙන්නේ. තාපසයා බොහොම තැම්පත්. එහෙම තමයි පොතේ තියෙන්නේ. ධම්මෙට පුරුද්දර පෙර සංසාර පුරුද්ද වලට කලබල වෙන තාපසවරු ඉන්නවා. හැබැයි 98%ක්ම තැම්පත්. අපේ කයේ ක්‍රියාකාරීත්වය තුළින් අපි නිවෙන්න ඕනේ. නිවෙන විදිහට අපි ඇසිරෙන්න ඕනේ. ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි අර වගේ ඉවර වෙන්නේ. ඉපදීම නැවතෙන්නේ. මේ ටික වඩන්න පුළුවන්ද? මේ විදිහට ජීවත් වෙන්න පුළුවන්ද? එහෙනම් අද ඉඳලා අපේ චරිතය වෙනස් කළා. පටිසෝතගාමි කළා. කන පිට ඇරෙව්වා. මොකද්ද? මට කුසල් පරිසම් දෙනවා, අකුසල් පරිසම් දෙනවා. මම කුසල් විඳිනවා, අකුසල් නෑ. නෑ. ඒ සංකල්පේ නෑ දැන්. හැම තප්පරයක් ගන්න සතර ඉරියව්වෙන් ආයතන හයෙන් මම කුසල් විඳවනවා අකුසල් විඳවනවා ඒවා ඉවර වෙනවා. බැංකුවේ තියෙන සල්ලි අරන් කනවා වාගේ. කාලයක් යනකොට සල්ලි ටික ඔක්කොම ඉවරයි. දැන් මොකවත්ම නැහැ. එහෙනම් මොකද්ද බැංකුව කියලා කියන්නේ? සසරට සල්ලි වලට සමාන කළේ මොකද්ද? කර්මය. ඒ කර්මය දැන් කාලබිල ඉවර කරනවා. කුසලය විඳවල ඉවර කරනවා. අකුසලය විඳල ඉවර කරනවා. හතර ඉරියව්වෙන් ආයතන හයෙන්ම මේක විඳවල ඉවර කරන්න ඕනේ. කුසල් අකුසල් නිර්මාණය කරන්නේ නැහැ. කුසල් අකුසල් බාර ගන්න ඇයි? ඒක විඳවීමක්. පෙරවෙච්ච හේතුවක් නිසා මේ විඳවන්නේ. දානෙ දුන්නා නෙමෙයි, දීපු දේ මේ ලැබෙන්නේ. ඉවරයි. දීපු නිසා මේ විඳවන්නේ. ගණ්ඩ වෙනවනේ දුන්න. ඒ දීපු නිසා මේ විඳවන්නේ. මේක අරගෙන ගත්ත නිසා මේ දෙන්නේ විඳවන්නේ. හැම මොහොතම ඉවර වෙන මානසිකත්වයෙන් විඳවන මානසිකත්වයෙන් තාපසයා සීය පවත් ගන්න ඕනේ. මේක කමටාණ සම්මාදිට්ඨියක්. මේක නිවැරදි දැක්මක්. වඩන්න පුළුවන්ද? පැහැදිලිව වැටහුණාද? පුළුවන් තරම් ඉක්මනට මේක වඩන්න ඕනේ. කෙලෙස් නිරෝධ කරන්න ඕනේ. ආයස ගොඩාක් අඩුයි. වැඩි දවසක් අපට මේ සංසාරේ මේ විදිහට වඩන්න බෑ. පොත්පොළ වුණොත්, ලෙඩ වුණොත්, උස්ම ටික ගිය. අද වඩන්න පුළුවන් නම් අද වඩලා ඉවර කරන්න ඕනේ. එටට කල් දාන්නේ නෑ. තීන මිද්‍ය එන්නේ ඇයි? එටට කල් දාන තාපසයා ළඟ. ඒක දුර්වලකම. හැමෝම දුන්නම එකතු කරලා ඕදනවා. ඒක බොහොම ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒක තීන මිද්‍යද? ඇයි? තවත් එක්කෙනෙක් ඉන්නවනේ. එයත් දුන්නට පස්සේ අමතක වෙනවා. තියෙන එකද ඒක ඕදනවා. දෙකද ඒක ඕදනවා. ඒ වෙලෙම කරනවා. අද මට හිතෙනවා ටිකක් කලබල කාත්‍ය සම්සුන් ගන්න. ඒ වෙලෙම වාඩි වෙලා ආස්වාස ප්‍රාස්වාස දියා බලලා සිත ටිකක් නිවලා කලබල කාත්‍ය ඒ වෙලෙම අඩු කරනවා. රැහැට කමටාණක් වඩලා රැහැට නෙමෙයි කල් දාන්නේ. තාපසය ළඟ ඊළඟ මොහොත ගැන නෙමෙයි ඒ වර්තමාන එතන හදනවා. දැන් සිවුරක් ඕදන්න තියෙන එට ඕදම එටත් එකක් තියෙනවනේ ඒකත් එක්ක. දැන් ඕදනවා ඒක. දැන් ඕදනවා. ඈරන ගමන් එතන කුකුල හැන්ඩල් වෙ නැහනේ. වලි කුකුල කෑගුණා, කෑ ගැව්වන් පස්සේ නිදා ගන්නවා. ඈරනවා කියලා එහෙම නිදා ගන්නවා. බලනකොට වලි කුකුලන් නින්දකින් එදා. මාර වැඩි. වලි කුකුල කූද්දන්න එළාම් එකක් නැහැ. වලි කුකුල ඈරෙන්නේ නැහැ එදා. එතකොට වලි කුකුල නිදි ආම්රු ඊට වඩා නිදි. ඕම වෙලා තිනවා. එහෙම වෙලා තිනවා කට්ටියට. එන ඇරිච්ච ගම ටක් ගලව දි වෙනවා. ඇරුණ අවදි වෙන්නනේ. අවදි වෙනවා. අයියක පස්සට කල් දාන්නේ නැහැ. කඩිසරයි. තාපසයා කියන්නේ මේ තීන මිදේ කියන මායාව ළඟටවත් එන්න බෑ. කඩිසරයි. එහෙම තියෙන්න ඕනේ චරිතය. සමහර කට්ටිය බුරුසුව තියාගෙන ඉතින් ඕම ඕම මදිනවා. බලනකොට මේ රට හල්ලන්න වාගේ කල්පනාව. බලනකොට මේ මූණ හොද ගන්න කල්පනාවක් නැහැ. එච්චර කල්පනා කරන තීන මිදේ. ඒව තමයි ප්‍රශ්නේ. මූණ විතර හොදන්නේ. කකුලට වතුර දාන්නේ සීතලයි. කකුල වතුර තෙමනවා කියලා කියන්නේ මානකමත් එක හරි අපහසුයි. තෙමන්නේ නැහැ. පොඩ්ඩ මූණ විතර හොද ගන්නවා. මූණ විතර හොද ගන්නවා. අත විතර හොද ගන්නවා. එච්චරම. කිසිම මොහොතක තාපසයක් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි මේ ලෝකේ බලාපොරොත්තු දුක ඇති කරන බව තාපසයා දන්නවා. බලාපොරොත්තු වෙනවා දෙය ලැබුණ නැත්නම් දුකයි. තාපස එච්චර මොඩ නැහැ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට ආශිර්වාද කරන්නෙත් නැහැ. ඊටවත්කමක් ගොඩනගන්නෙත් නැහැ. ඇයි තාපසයාගේ උත්සාහය උදේ ඉඳලා රෑ වෙනකම් හැලීම් වලින් ගැටීම් වලින් නිදහසන එක. හැලීම් ගැටීම් වලින් නිදහසෙන්න මාන වෙලා සුවපත් වේවා කියලා කියනවා. ආශිර්වාද කරනවා. ගාතාවක් කියනවා. පොඩි එකෙක් කියලා වඳිනකොට ඔළුව අත ගන්නවා. ඉතින් ඊට වඩා හොඳ නැද්ද කතුරයි මේ මේ පණාවය අරන් ගිලා කොඩි එකක් කොණ්ඩෙත් කපලා වන්න. පින්ඩ පාති පොඩ පාතිරලා තියලා පොඩි එකක් කොණ්ඩෙත් කපලා ඔළුව අත ගාලා එනවා. ඉතින් බාබර් වැඩෙත් කරන්න තිබුණානේ. අපි ගියේ පින්ඩ පාතිද කොණ්ඩ ඔළුව අත ගන්නද? තාපසයට වැරදිලා. තාපසයා මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරන්නේ නැහැ, ඇලිමක් ඇති කරන්නේ නැහැ. නඩත්තුව කරන්නේ නැහැ තාපසයා. ගෞතම බුදුහාමුදුරන්ගේ සරණ යන කෙනා තුළ ඒ චරිතය තියෙන්න ඕනේ. ආශිර්වාද කරන්නේ, පොඩි අය උරුතල් කරන්නේ, පොඩි අයට කෙසෙල් ගෙඩි දෙන්නේ පාත්‍රෙයි. ඔළුව හත ගන්නෑ. වයසක කට්ටියට පිණ්ඩපාතේ දී ගන්න බෑ. ළඟට ගිහිල්ලා පිණ්ඩපාතේ ගන්නවා. අරගෙන ගාථාවක් කියලනවා. ඇයි තුන් සූත්‍රයක් කියලා එන්න තිබුණානේ. වාඩිලා පිරික් කියනවා. 28ම කියන්න තිබුණානේ. තපසුරේම කරන්නේ, තපසුරේම නඩත්තු කරන්නේ. තාපසයා මේ ලෝකේ කිසිම නඩත්තුවක් නැහැ තාපසයාට. ඇයි පිරිනම් පාණ්ඩ යන කෙනෙක් එයා? අම්මා ඇවිල්ලා පින්ඩ පාතේ යන පාඩු යන ආක බලන. ඇයි? ඒක බින්දින්න තමයි කරපටිය බැන්දේ. අයියා අඬනවා. අනේ අනේ මගේ මල්ලි කියලා අඬනවා. ගණන් ගන්න. ඇයි? ඒ බැඳීම කඩන්න තමයි, මේ සංසාර චක්‍රය කඩන්න තමයි මාන වෙලා ඉන්නේ. මේක කරපටිය බැඳලා තේක නඩත්තු කරනවා නම් ඉතින් බඳින්න නැතුව ගෙදර ඉන්න තිබුණානේ. ඒක කඩන්න තමයි මේ හා වේනම් ඒක නැවත ගොඩ නගන්නේ. පරණ යාළුව එනවා. අපේ ආන්දර අපේ යාළුවා ගණන් ගන්නෑ. පාඩු යනවා. ඇයි? ඒ මිතුරුකම නිසා නිපදුනේ මේ භවයේ. ඒක කඩන්න තමයි කරපටිය බැඳලා තින්නේ. බැඳලා තේක නඩත්තු කරන්නේ ඇයි? තාපසයා ගණන් ගන්න. ඒ කාලේ හොඳට ඉනා වුණානේ. ඒ කාලේ රයිසුත් කෑවනේ අපිට එක මාරවදී වෙන කෙනෙක්ද? නෑ නෑ එයාමයි. හඳුරන්නේ නැහැ වගේ. එයා තමයි තාපසයා. ඇලින් ගැටින් කඩන්න තමයි මානෝනේ. නෑ ඒක තමයි කරන්නේ. සසරේ ඉපදීම නවත්තන්න තමයි පැවිදුනේ. ඒක තමයි කරන්නේ. භව චක්‍රයේ බිඳින්න තමයි මානෝනේ. ඒකට තමයි මම යන්නේ. කතා නොකරන්නේ. ආක බලන්නේ. ඇයි? ඒවා බිඳින්න ඕනේ. ඒක නිදාසෙන්න ඕනේ. පිරිනුවම් පාන්න. තාපසයා නිතරම තපස්ගමක පිළිබඳ සීයෙන් ඉන්න ඕනේ. තපස්කම මොකද්ද කියන එක අමතකුණා කියන්නේ තාපසයා එතන නැහැ, ගීයක් එතන ඉන්නේ. තාපසයාට කවදාකවත් අටලෝ දාමකින් කම්පාවක් දැනෙන්න බෑ. කෙනෙක් වැඳගෙන හඬනවා, පාඩුව යනවා. ඇයි? ඇඬුවොත් අස්පිරිසිදු වෙනවා. ඒක යාට හොඳයි. ඒක සෞඛ්‍යයට හොඳයි. ඒක අපට ප්‍රශ්නයක් නෙමෙයි. අපිත් වාඩි වෙලා හඬන්නේ නැහැ. ඇයි? අපි කුලියට හඬන මිනිස්සු නෙමෙයි. තපස්වර කියන සල්ලි අරගෙන හඬන කට්ටියද? කුලියට හඬන්නේ නැහැ තාපසයා. තාපසයාට ඒක කම්පාවකුත් නෙමෙයි. ඒ මනනන පොඩ්ඩක් අයින් වෙලා හඬන්න. පොඩ්ඩක් අයින් වෙලා පාරෙ ඉඳ දෙන්න. පාඩු යනවා. එහෙම කියන්නේ අවශ්‍ය වුණත් එහෙම කිව්වත් කමක් නැහැ. ඒක ගැටලුවක් නෙමෙයි. තාපසයා කම්පා වෙන්නේ නැහැ. නෑදෑයෝ ආවම ටිකක් වෙනස් වෙනවා. ගමෙන් ආවම වෙනස් වෙනවා. ඇයි එහෙම වෙනස් වෙන්නේ? ඒවා ඒ වෙනස් වීම කඩන්න තමයි මාන උනේ. ඒ ඇලිම් ගැටින් නිදාසෙන්න බිඳින්න තමයි මාන උනේ. තාපසයාගේ චරිතයේ නිතරම තපස්කම තියෙන්න ඕන. අපේ චරිතය දකිනකොට තපස්කම පේන්න ඕනේ. මාළුවාගේ කය දැක්කම මාළුකම පේනවා. ගවයාගේ කය දැක්කම ගවකම පේනවා. ඇයි? පොල් පැලේ දැක්කම කනවා, කේල් පැලේ දැක්කම කනවා, වැටක් කරවම මොකවත් නැහැ. අනුන්ගේ වත්තේත් කනවා, තමන්ගේ වත්තේත් කනවා. පාර මැද හිටගෙන ඉන්න ඕන් ගැව්වට අයින් වෙන්නේත් නැහැ. එයාව දැක්කම ගවකම පේනවා යාළුවෝ. එහෙනම් තාපසයා දැක්කම තපස්කම පේන්න ඕනේ. ඒක අනුන් මිනිසුන්ට දැනෙන්න ඕනේ. මෙයා තාපසෙක්. ඇයි තපස්කම පේනවා? සල්ලි දුන්නම ගන්න නැහැ. රත්තරන් දුන්නම ගන්න නැහැ. කෙසෙල් ගෙඩිය දුන්නම ටක් ගාලා ගන්නවා. මිනිස්සු බලනවා මේ පන්දාය කොලයක් දුන්න ගත්තේ නැහැ. රත්තරන් පවුම් පාක මාළයක් දුන්න ඒක ගත්තෙත් නැහැ. අර බාගට කුමෙත් කෙසල් ගෙඩිය ගත්ත නැව්. බඩගින්නට රත්තරන් කන්න බෑ. කොළ කන්න බෑ. කෙසල් ගෙඩිය විතරයි කන්න පුළුවන්. තපස්කම මේ මිනිසුන්ට දැනෙනවා. තාපසේ ඔන්න ඔතන ඉන්න ඕනේ. තපස්කම අපේ චරිත තුලින් ලෝකයට පේන්න ඕනේ. අපේ මානකම නිවැරදිව තියෙන්න ඕනේ. අඩුපාඩු නිවැරදි කරන්න. මේ භවෙ පිරිනිවන් පාම මොකටද අපි නැවත ඉපදෙන්නේ? මේ භවෙ ඉපදිලා මේ අවුරුදු ගානකට අපි විඳ පුදු කපට මතකනේ. උදේ ඉඳලා අර වෙච්ච දේවල් ඔක්කොම පොඩි කාලේ ඉඳලා මැනේ කෙරුවොත් අවශ්‍ය වෙනකොට බාල්දියකට කඳුළු එකතු කරන්න පුළුවන්. ඒ තරම් අපි දුක් විඳලා තිනවා. ඒ තරම් සංසාරය අපට ප්‍රශ්න ඇවිල්ලා තිනවා. ඒ තරම් මේ ලෝකේ අපි බැරි ගිහිලා තිනවා. උදේ ඉඳලා අවශ්‍ය වෙනකම් අර පොඩි කාලේ ඉඳලා මැනේ කරාම ඇති. වෙනිම අපි මේ පාත්තල ඉන්නවනේ බකට් එකටයි බකට් එක පිරෙන අවශ්‍ය වෙනකොට එච්චර දුක් විඳලා ඇති සංසාරේ එච්චර බැරි ගිහිලා ඇති විඳවලා ඇති. දැන් අපට කාලේ උදා වුණා. තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය පිරිනිවන් පාන අවස්ථාවක් අපට ලැබුණා. දැන් හැම එකක්ම නිදාස් කරන්න ඕනේ. ඔළුවේ ගොඩාක් දේවල් මෙනෙහි වෙනවා. දරුව මතක් වෙනවා, ගෙවල් මතක් වෙනවා, ඒ ගම මතක් වෙනවා. අපි දන්නවා ඒවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකෙම එනවා. ඇයි? තාම rahat වෙලා නැහැ. ඒ බැඳීම් කඩන්න තමයි, ඒ ඇලිම් කඩන්න තමයි, ඒ මතකයන් නිදාස් කරන්න, නිරෝධ කරන්න තමයි පැවිදි ජීවිතය ඇතුළුනේ. එහෙනම් ඒක කරන්න ඕනේ. ඒකෙ නිදාස් වෙන්නේ නැතුව rahat වෙන්න බෑ. නිරෝධයක් නැහැ. රාතන් වහන්සේට මේ ලෝකේ කවුරුත්ම නැහැ. බුදුහාමුදුරුවොත් නැහැ. ඇයි? බුදුහාමුදුරන්ට අවු වෙන්නේත් නැහැ. බුදුහාමුදුරුවොත් ඒක දන්නවා. රාතන් වහන්සේලා මට බැඳිලත් නැහැ කියලා බුදුහාමුදුරුවොත් දන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ උන්වහන්සේලාට මොකුත් කියන්නේත් නැහැ. ඇයි? උන්වහන්සේලා එහෙම තමයි. මෙතුණද කියා. බුදුහාමුදුරුවෝ කියලා ගියේ නැත්තේ ඕන්නේ නැති බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු නැහැ නේ කියලා යන්න. බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු නැහැ ඉඳ කියලා ගියේ නැහැ. වැඳලා කියලා අවසර අරගෙන කොන්දේසි අස්සම් කරලා එහෙම යන්නේ ඇයි? ඒ බැඳීම. බැඳීම. අපේ ලෝකේ තාම අපි බැඳීම නඩත්තු කරනවා. අපි තුල තාම ලෝක තියෙනවා. අපි ලෝක අදාගෙන ඉන්නවා. ඒ අඩුපාඩු දුර්වලකම් හැම එකක්ම තේරුම් අරගෙන නිවැරදි කරන්න ඕනේ. හැම මොහොතක් ගානේ මිනිසත් භවයේ හැම තප්පරයක් ගානේ අඩුපාඩු දැකලා නිවැරදි කරන්න ඕනේ. උදේ ඉඳලා රෑ වෙනකම් ඒක කරන්න ඕනේ. හැම මොහොතේම මෙතන වැරදුනා, මෙතන කෝපෙ තිබ්බා, එතන වැරදුනා, මෙතන කතා කළ එක වැරදුනා, ඒක දෙදිස් කතා, ඒක නිවනට ගැලපෙන්නේ. වැරදෙන හැම එකක්ම හැම මොහොතෙම නිවැරදි කරන්න ඕනේ. පැහැදිලිද?